යථාපි මූලේ අනුපද්ද වේදල්ලේ ජින්නෝ පිරුක්ඛෝ පුනරේව රුවති ඊවං පිතන්හානුසයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදං පුනප්පුනං. Just as a tree with roots unharmed and firm, though hewn down, sprouts again, even so, while latent craving is not rooted out, this sorrow springs up again and again. Như cây bị chặt đốn, gốc chưa hại vẫn bền, ái tùy miên chưa nhổ, khổ này vẫn sanh hoài.